ධර්මදේශනාව සඳහා සදහවතුනි අපි ගෞරවයෙන් ආරාධනය කළේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝද්ධාරාම විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවනීය ස්වාමින් දයානන් වහන්සේට සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ ගහපතයෝ සංවාසා කතමේ චත්තාරෝ චවෝ චවා සද්දින් සංවසති චවෝ දේවියා සද්දින් සංවසති දේවෝ චවා සද්දින් සංවසති දේවෝ දේවියා සද්දින් සංවසති තී සංගේ ශ්‍රී ලංකා මාදිජාලය ඔස්සේ ධර්මදේශනාවන් ශ්‍රවණය කරන ලබන ආරම්භන ලබන සදහවර පින්නතනි. ඔබගේ ජීවිතය අර්ථවත් කර ගැනීම සඳහා, ඔබගේ ජීවිතය පිළිලක් කර ගැනීම සඳහා, ඔබගේ ජීවිතයේ අවුල් නිරවුල් කර ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ ධර්ම අවවාදයන් ඇතුළත් ධර්මදේශනා මාලාවකටයි ඔබට මේ ඔස්සේ සවන් දෙන්න ලැබෙන්නේ. මා පෞද්ගලිකව කල්පනා කරන දෙයක් තමයි තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ස්වකීය දූත පිරිසත් සමග ಭಾರತයේ පුරා ගමින් ගමට වැඩම කළේ ඔවුන්ට වැඳුම් පිදුම් කරලා දාන ටිකක් ලබා දීලා පිංසුදු කර ගැනීම වැනි සරල අරමුණකට නොවේ ඊට එහා ගිය ගැඹුරු කරුණක් සඳහායි කියන එක. ඒකට උත් කරනවා යතරතුර. ඒ තමයි බොහෝ ජනයාට හිතසුව පිණස කියන එක. ඒ බොහෝ ජනයා බුදුරජාණන් වහන්සේගෙන් සහ ශ්‍රාවක පිරිසකින් ලබාගත යුතු හිතසුව යන්න වැඳුම් පිදුම් කිරීමකට දානේ පූජාකට පිංසුදු කිරීමකට සීමා වෙනවද යන්න අපේ කල්පනාව විය යුතුයි. එවුනොන්ගේ එදිනෙදා ජීවිතයේදී ගෘහස්ත ජීවිතයේදී පවතිනා වූ අනවබෝධයේ ගැටුම් සමනය කරගෙන වඩාත් සංසුන් වඩාත් සාමකාමී වඩාත් ප්‍රීතිදායක ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය අවබෝධය ලබා දීම තමයි උන්වහන්සේගේ මේ ධර්මදේශනාවල බලාපොරොත්තු වුණේ තරමාර්ථය වුණේ. ඒ එදාට පමණක් බලංගු වෙන දෙයක් පිළිතුරු නැහැ. එදා අද ඉදිරියටත් මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධම් අනුශාසනා වත්මන් සමාජයේ නැත්තම් බොහෝ ජනයාගේ හිතසුව පිණිස විය යුතු වෙනවා. එවිට තවුල අරමුණු කොටගෙන දේශනා කළා වූ ධර්ම දේශනා බොහොමයක් පවතිනවා. ඒ ජීවිත සාර්ථක කර ගැනීම සඳහා ඇතැම් විට ඔබ ගිහි විනය නමින් සවන් දී තිබෙනා වූ සිංහලෝ වාද සූත්‍රය, පරාභව සූත්‍රය, විග්ගපද්‍ය සූත්‍රය වැනි කාරණාවල මේ කරුණු තවත් ආකාරයකින් සඳහන් වෙනවා. මම මෙතන පවුල වශයෙන් දක්නු ලබන්නේ ඒකකය. ඒකකය කියන්නේ සාමාන්‍යයෙන් මේ සමාජයේ බෞද්ධ හෝ අන්‍ය ආගමික හෝ ඕනම එකක් ගත්තාම මව්පියන් දූ දරුවන් ආදී කොට ඇති මේ ඒකකයක් වශයෙන් තමයි ජීවත් වෙන්නේ. පුංචි මේකකය පවුල. ඊට පස්සේ ගම ආදී වශයෙන් එහෙමයි එහාට වෙන්නේ. එතකොට මේ පවුල තුළ පවතිනා වූ සාමය සමගිය සමාදානය පළුදු වෙන කාරණා බුදුරජාණන් වහන්සේ ස්වකීය ප්‍රඥාසෙන් දැකවදාරලා තිබෙනවා. ක්ලේශ සහගත ස්වභාවයන්ගේ පාලනයක් නැති බව කියන එක. ඒවායේ පාලනයකින් යුක්තව කටයුතු කරන්න පුළුවන් නම් ඒ කියන පවුල නැමැති ඒකකයම වඩාත් සාමකාමී ප්‍රීතිදායක ඒකකයක් බවට පත් කරගනිමින් ඔබ කතා කරන ආකාරයට නම් මිහිමත දෙවුලක් පැවුනාසේ ජීවත් වෙන්න පුළුවන් බව සඳහන් වෙනවා. එබැවින් මේ පවුල නැමැති ඒකකයේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු නැත්නම් ප්‍රවිෂ්ඨ විය යුතු කරුණක් ඇතුළත් සූත්‍ර දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේහි චතුක්ක නිපාතේහි මේකට පෙන්වන්නේ සංවාස සූත්‍රය කියලා. මේ වදන එක කරුණක් සඳහා යොදාගත්තට මේ වදනෙන් කියවෙන කරුණ පුළුල් එකක් බව තේරුම් ගන්න වෙනවා. දෙදෙනෙක් හෝ හතර දෙනෙක් හෝ දහ දෙනෙක් හෝ මව්පියන් දූ දරුවන් වශයෙන් එක නිවසක වාසය කිරීම, එක්ව වාසය කිරීම කියන අර්ථය තමයි මේ සංවාසති නැත්තම් සංවාසු කියන එකෙන් කියවෙන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ දිනක් මහමග වැඩමින් සිටියේදී උන්වහන්සේට පිටුපසිනුත් මෙබඳු අඹු සැමි යුවලවල සෑහෙන සංඛ්‍යාවක් පිටුපසින් ගියයි කියලා සඳහන් වෙනවා. උන්වහන්සේ විවරණයක් නැත්තම් විවේචය සඳහා ගසක් මුල වැඩ සිටියේදී ඔවුනුත් බුදුජානන් වහන්සේ වෙත පැමිණි බව සඳහන් වෙනවා. මෙන්න මේ ඉන්න අය දිහා බලලා, ඒ කියන්නේ එතන හිටියේ හැම විටම යුවලවල්. ඒ ඔවුන් දිහා බලා ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය වශයෙන් කළා වූ අනුශාසනාවක් තමයි මේ සංවාස සූත්‍රයේ සඳහන් වෙලා තිබෙන්නේ. උන්වහන්සේ ඔවුන් අමතා පැහැදිලි කර වදාරනවා චත්තාරෝ මේ ගහපතේ සංවාසා කියලා. අපතේ මේ එකට වාසය කරන්නා වූ කණ්ඩායම් අතර හතර ආකාර කණ්ඩායමක් ඉන්නවා කියන එක. මේ හතර එදාටත් අදටත් ධර්මයේ නොතේරෙන සමාජය තුළ වළංගුයි. නමුත් අප මේක තේරුම් ගත යුත්තේ ඒ හතරෙන් තමන් අයිති කෝකටද කියලා තේරුම් ගන්න නෙමෙයි. ඒ හතරෙනුත් හොඳ මේක සහ ඒ හතරටත් එහා යන තත්ත්වයක් බුදු සමය සඳහන් කරනු ලබනවා. ඒ නිසා ඒ පෙන්වන හතර තුළ තියෙනා වූ යහපත හෝ ඛේදවාචකයන් පිටවස පවතිනා වූ අභාග්‍ය මේ දේශනාවේ සඳහන් වෙනවා. දුස්චරිතේ මේ දේශනාවේ සඳහන් වෙනවා. එවිට ඔබට පුළුවන් නම් මේ දුස්චරිතයෙන් ඉවත්වන ජීවිත ගත කරන්නට, එවිට මේ තියෙන අයහපත් ඉරණම් වලින් ඒකකය පෞල නැමැති ඒකකය ඉවත් කරගන්න පුළුවන් වෙනවා. පෞල නැමැති ඒකකය අයහපත් ඉරණම් වලින් ඉවත් වන විට සමාජ නැමැති ඒකකයටත් ඒ බලපානවා. අන්න ඒ විදිහට පෞල මුල් කොටගෙන ඉදිරියට යාමේදී සමාජ යහපත උදා කරගන්න පුළුවන් ඉතා වටිනා සූත්‍රයක් වශයෙන් තමයි මා මේ දකින්නේ. බුදු පියාණන් වහන්සේ මෙහිදී මේ යුවලවල් හතර කවුද කියලා පැහැදිලි කරලා දානවා. එහිදී තියෙනවා පළවෙනි එක චව චවා සද්දෙන් සම්වසති කියලා. එතෙන්මුන් මේ චව කියන වචනේට යකෙක් යකින්නක් කියන අර්ථය පවා භාවිතා කරලා තිනෙනවා. මම අහලා තියෙනවා මම එහෙම. නමුත් ඊට වඩා ඒක වෙනස් ආකාරයකින් ගන්නට ඕනේ. මේ සමාජයේ ජීවත් වෙනකොට මිනිසුන් අතර තියෙන පහක් ගණයේ ධර්මයන්ට කියනවා ලාමක කියලා. දෙවිතගේ සඳහන් කරනවා ලමුදහම් කියලා. ඒ කියන්නේ මිනිස් වාසයට සුදුසු නැති නරක පුරුදු සහිත ජීවිත තමයි මේ ලමුදහම් නැත්නම් ලාමක ධර්මයන් කියලා කියන්නේ. එතකොට යම් කිසි පුද්ගලයෙක් ප්‍රාණඝාත දත්තා දාන කාමවිචාචාර ආදී පස්පවින් යුක්ත නම් අන්න ඒ පුද්ගලයා ළඟ තියෙනා වූ ඒ ධර්මයන් තමයි ලාමක ධම් කියලා කියන්නේ. එතකොට බිරිඳ ළඟත් මේ කියනා වූ පරදාර ප්‍රවර්තෝ සේවනයන්ගෙන් යුක්ත වුණා වූ පංචපාබද සාකුසල් වලින් යුක්ත නම් එවිට ඔවුන්ගේ ජීවිත නිරන්තරයෙන් ලෝභ මෝහ දේශ මෝහ සහිතයි. අන්න ඒ වගේ ලාමක ධර්මයන්ගෙන් යුක්ත පුද්ගලයෙක් සමග ලාමක ධර්මයන්ගෙන් යුක්ත කාන්තාවක් එක්ව වාසය කිරීම තමයි මේ චව්ව චවා සද්දෙන් සම්වසති කියන්නේ. මේක ඉතින් මට නම් කියන්න තියෙන්නේ මිහිමත අපායක් කියන එක විතරයි. කරුණාවක් නැහැ, අනුකම්පාවක් නැහැ, දයාවක් නැහැ, ආදරයක් නැහැ. පේන්නෙම අඩුපාඩු, පේන්නෙම වැරදි කතා කරන්නෙම පරස වචන, කිසිම සාමයක් සමගියක් සමාදානයක් නැහැ, දරා ගැනීමක් නැහැ, බිරිඳට ගරු කිරීමක් නැහැ, සැමියාට ගරු කිරීමක් නැහැ. එබඳු පෞල් මේ සමාජයේ පවතිනවා. මේ චවචවා කියන ගති ලක්ෂණත් එක්කලා කවදාවත් ජීවිතයක් වාසනාවන්ත කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. එබැවින් එබඳු සමන් දෙන අය ඒකට සමාජයට දොස් තබන්නේ නැතුව, ඒකට ආර්ථිකයට දොස් තබන්නේ නැතුව ඒක තමන්ට දොස් තබා ගන්න ඕන. තමන් පුරුදු කරගත්තා වූ ලාමක ධර්මයන් නිසා තමයි මේ ලෝභ දේශ මොහයන් වැඩෙන්නේ. ඒ නිසා තමයි ඉවසීමක් නැත්තේ. ඒ නිසා තමයි කරුණාවක් නැත්තේ. ඒ නිසා තමයි හදවතින් ආදරේ පලා යන්නේ. මේ කාරණා නිසා ඔවුන්ට ප්‍රිය කරන්න නැති, පෙන්වන්න බැරි. තවත් විදිහකින් කියනවා නම් නයිමුකටි වෛරයෙන් යුක්ත සමාජ ජීවිතයකට යනකොට ජීවත් වෙන පවුල් ඒකක මේ සමාජයේ නැද්ද? එතකොට එහෙම ඉන්න කියන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේින් වදාරන්නේ. ඒ ගති ලක්ෂණ වෙනස් කරගන්නේ කොහොමද කියන එක උන්වහන්සේ පැහැදිලි කර වදාරනවා. පළමුව තේරුම් ගන්න එහෙමද ඔබ ඉන්නේ එහෙනම් ඔබ ළඟ තිබෙන්නේ ඒ ගති ලක්ෂණයි මේ ජීවිතය අවුල් කරන්නේ කියන එක. දැන් මේ චරිත ලක්ෂණ හතර ගත්තාම මට හිතෙනවා 125 25 ගත්තාම 100යි කියලා. චව චව සද්දෙන් සරියට 25ක් මේක අපි සමීක්ෂණයක් කරලා කියනවා නෙමෙයි තව සාමාන්‍ය වශයෙන් කියන්නේ. ඊළඟට කියනවා චව දේවිය අසද්දෙන් සම්මසති කියන එක. අර කියන්නා වූ පංචපාපාදී ලාමක ධර්මයන්ගෙන් යුක්ත පුද්ගලයෙක් එවයින් වෙන් වුණා වූ යහපත් කාන්තාවක් සමග ගත කරන ජීවිතය තමයි මේ දේවියා කියන වචනෙන් දේවතාවියක් කියන අර්ථය ගන්නවා සමහරවිට. ඒකෙන් පෙන්නන්නේ අර කියන අපසලයන්ගෙන් වෙන් වුණා වූ ගති ලක්ෂණ යහපත් කාන්තාවක් සමග වාසය කිරීම කියන එක. මෙහිදීත් එතරම් සාර්ථක නොනත් ඒ කාන්තාව යහපත් නිසා ගැටලු ගැටුම් දුරදිග යන්නට නොයා විසඳා ගන්නට, එහෙම නැත්නම් ගෙයි හට ගන්නා වූ ගිනිගේ ඇතුළතම නිවා ගන්න තරම් තරමක් සමත් වෙනවා එක්කෙනෙක් යහපත් නිසා. නමුත් අපට ඒකත් 100%ක් සාර්ථකයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක තුලත් පවතින්නේ ගිනි ගයක් තමයි. විශේෂයෙන්ම ඔය ගිනි ගයක් කියන වචනේ පාවිච්චි කරන්න ඒ කියන්නේ ඔය ලෝභ දේශ මොහ සැමියා සංළඟ බිරිඳ සංග සංළඟ දරුවන් ළඟ ඔක්කොම ළඟ පවතින නිරන්තරයෙන් ලෝභ දේශ මොහ නම් ඒ ගිනි ඇවුළුන ගමන් ඕන් ඉන්නේ. එතකොට තමයි ගිහි ගය ගිනි ගයක් බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවවාදාන් ශාස්ත්‍රනා පිළිඅරගෙන ජීවිතයක් සකස් කරගත්තෝතින් මා කිසිවිටකත් මේ ගිහිගේ ගිනිගයක් කියන පදේ පිළිගන්නේ නැහැ. ඒක යථාර්ථයක් නොවිය යුතුයි. ඊට වඩා වෙනස් එකක් වෙන්න වෙනවා. ඒක මිහිමත දෙව්ලොවක් වෙන්න ඕන බුදු සමය තේරුම් ගන්න ආකාරය තේරුම් ගන්න ජීවත් වෙන විට. එබැවින් මේ කාරණය තේරුම් ගන්න දෙවෙනි කරුණේදී පුද්ගලයාගේ චරිත ලක්ෂණ වෙනස් වෙලා නැහැ. පුතින්ම ලබාගත් ආසුරා සෝදු දුරාචාර සහිත ජීවිතයක්. නමුත් හමු වෙන කාන්තාව බොහොම උත්සාහයෙන් දරාගෙන මේවා පාලනය කරගන්න උත්සාහ කරනවා. එතකොට පිටට යන්නේ නැහැ. චවචවා කියන එකේදී නම් ඉතින් මේ ගින්දර ගමට වටපිටට හැමතෙම රහසක් නැහැ. ගිනි කෙලි සම්දර්ශන ගෙදර තියෙනවා කියන්ට අනිත් අය දන්නවා. එතකොට ඒ වගේ වටපිට ඇහෙන ශබ්ද බද්ද වලින් පවා. තුන්වෙනි කාරණයට ගත්තාම එතන පුද්ගලයා අර කියනා වූ ලාමක ධර්මයන්ගෙන් පාපාකාරී ධර්මයන්ගෙන් වෙන්නුන චරිතයක්. එහෙත් කාන්තාව කටක් එකක් සැරසහ පාලනයක් නැති සැරවැර හරි වැරදි දකින්න නැති සාධාරණයක් නැති තමා හරි කියලා හිතන හැම විටම අන්නායට දොස් පවරන චරිතයක් කේන්තිගත් චරිතයක් නම් එතකොට මේ කාන්තාව ළඟ තියෙන්නේ අර ලාමක ලක්ෂණ. එතකොටත් මේක සමගියෙන් ගෙනියන්න පුළුවන් කමක් නැහැ. හේතුව මොකද? එක්කෙනෙක් යහපත් වුණාට අනිත් එක්කෙනාට යහපත් ස්වභාවය ඇවිදින්නේ නැහැ. නමුත් මෙවඳු තත්ත්වෙමුත් සාමාන්‍ය මට්ටමට පාලනය කරගෙන ඉන්න පුළුවන් බවක් ඒක සඳහන් වෙනවා. එතරම් එළියට මේ ගිනි පුපුරු විසි වෙන්නේ නැති වෙන්නේ. නමුත් මේකත් සාර්ථක ජීවිතයක් පන්නේ නැහැ. එබැවින් මේ ජීවිත තුනම සාර්ථක නැහැ. මේ පෙන්වන සංවාස තුනම සාර්ථක නැහැ. මේවට ආගමානුකූල බව නැහැ. ධර්මයේ පිළිමද අවබෝධය නැහැ. ඉවසීම නැහැ. එබැවින් බොහෝ දෙනා මේ ධර්මයේ කියන එක අවබෝධයෙන් තොරව යුග දිවියට පත්වීම තුළ මේ ජීවිත අවුල් කර ගන්නවා කියන එක තමයි මට කියන්න තියෙන කාරණාව. සිවින කරුණ විග්‍රහ කරන්නට මත් වෙන මේ පිළිබඳව තවත් තොරතුරු ටිකක් මා ඔබට සපයන්ට අවශ්‍ය වෙනවා. වත්මන් සමාජයේ කල්පනා කරන දෙයක් තමයි ධර්මයේ කියන එක ජීවත් වෙලා ඉවර වෙලා ගන්න ඕනේ කියන එක. නමුත් මේ ජීවිතයක් ගෙන යාමේදී ඇතිවෙනා වූ ලෝභ දේශ මොහයන් නිසා ඇතිවන අසමගිතාවයන් විනාශකාරී ස්වභාවයන් පාලනය කරගෙන ජීවිතය ලස්සන කරගන්න අවශ්‍ය කරුණු තමයි බුදු සමය තුළ ලබා දෙන්නේ. එහෙමනම් මා දකින්නේ විවාහ ජීවිතය සාර්ථක වෙන්නට බුදු සමය දැනගෙන විවාහ වෙන්න ඕනයි කියන එක. බුදු සමයෙන් විවාහයට කිසි විටක බාධා පනවලා නැහැ. බාධක සකස් කරලා නැහැ. මාර්ග බාධක සකස් කරනවා වගේ. ඒක මේ සමාජයේ ඒකකයක්. ඒක පවතිනට වෙනවා. ඒකේ අවුල හටගන්නේ පුද්ගල ස්වභාවය තුළ නෙවෙයි ක්ලේශ සහගත ස්වභාවයේ ඉක්මවා යාම කියන එක. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට ඉක්මවා යාම. නිර්ලෝභයෙන් ද්වේෂයෙන් මොහයෙන් කටයුතු කිරීම කියන එක. මේ කරුණු පදනම් කර ගැනීම තුළ තමයි මේ ජීවිතයේ අවුලක් බවට පත් වෙන්නේ. ඕනෑම යුවලක් සාමාන්‍යයෙන් ආරම්භක දවස්වලදී බොහොම සාමයෙන් සමගින් ජීවත් වෙනවා පේනවා. බොහෝ දෙනා පුහුදුන් මට්ටමේ නම් ඊට පස්සේ වුණොන්ට එපාවි වෙන් වෙන්න විදියක් නැතුවට දරුවන් නිසා නැත්තම් නීතියෙන් බන්ධනයක් වෙන නිසා නොමරි ඉන්න ඕන නිසා ආදී වශයෙන් ජීවත් වෙනවායි කියන අය අපට හමු වෙනවා. එහෙම ජීවිතයක් විය යුතු නෑ මේ ජීවිතය කියන එක. ඔබ අසායතිනේ ඔය ජීවිතය දීලා තියෙන්නේ විඳින්න. නමුත් මේවඳු අනවබෝධයක් තුළ ඔබ ජීවිතය විඳවන්න පටන් ගන්නවා. මේ නිදෙන්න අපි කුමක්ද කරන්න ඕන කියලානේ තේරුම් ගන්න ඕනේ. මෙබැවින් මා කල්පනා කරන කරුණක් තමයි විශේෂයෙන් මව්පියන් උත්සාහවන්ත වෙන්න ඕන මේ දරුවන් තුළ තිබෙනා වූ ධර්මයට අවතීර්ණ වෙන්න තියෙන අකමැත්ත අයින් කරලා දාන්න. ධර්මය ළඟට දරුවන් එන බවක් පේන්නේ නැහැ. අපි කොහොම හෝ දරුවන් ළඟට ධර්මය ගෙන යන්න වෙනවා. ගෙනihin කියලා දෙන්න වෙනවා. ධර්මානුකූල ජීවිතය තමයි සාමය සමගිය සමාදානයේ තියෙන්නේ. ඒ බලාපොරොත්තු වෙන්නා වූ කම්සෝයන් විඳින්න එක ඇති හරස්කත්මක් බාධාවක් නැහැ. එබැවින් ජීවිතය සාර්ථක කරගන්නට පළමුව මේ ධර්මයෙන් පෙන්වන කරුණ ටික තේරුම් අරගෙන අවතීර්ණ වෙනවා නම් අර ජීවිතයේ ඔවුනොන්ට එපාවීමකින් විඳවන ජීවිතකින් තොර වෙන්නේ නැතුව ජීවිත අවසානයේ දක්වාම සාමයෙන් සමගින් සමාදානින් ජීවත් වෙන්න පුළුවන් වෙන බව ඔවුන්ට අවබෝධ කරලා දෙන්න වෙනවා. අවබෝධ කිරීම තුළ තමයි ඔවුන්ගේ ජීවිත සාර්ථක වෙන්නේ. එහෙම නැත්නම් ඔවුනුත් කල්පනා කරනවා නම් ළමා වයසේ ඉක්මනකට පන්සලිනුයි හැම එකිනුයි අයින් වෙලා ඊට පස්සේ ජීවන සටන ලෝභ දේශ මොහ මත ගෙන යන්නට ආයේ ජීවිතයේ අසාර්ථක බව දරු උත්සාහයන් සියල්ල අසාර්ථක බව තේරුනහම අර අස්සයා ගියයින් පසුව ස්ථාලේ වහන ක්‍රමයට ධර්මයට අවතීර්ණය වෙන එක එතරම් සාර්ථක ප්‍රතිපදාවක් නොවේ කියන එක දැනටත් පවතින සමාජයේ මේ රටාව තමයි. මේ රටාවෙන් මේ සමාජය මුදවා ගන්නේ කොහොමද කියන එක අපි කල්පනා කරන්න වෙනවා. ඊළඟ කාරණේදී තමයි වැදගත්ම වචනේ එන්නේ. දේව දේවියා සද්දින් සංවසති අනානිත් වචනේ. එතකොට අර ලාමක ධර්මයන් නැති පිරිමියෙක් සහ ලාමක ධර්මයන් නැති කාන්තාවක් එකට වාසය කරනවායි කියන එක. ඒක තමයි උන්වහන්සේ පැහැදිලි කරවා දාරන්නේ ආදර්ශමත් ජීවිතයේ වශයෙන්. මේ ලාමක ධර්මයන් කියන වචනේ අපි ගන්නේ සාමාන්‍යයෙන් පස්පවුදාස අක්සල්ලාදී කාරණා. නැත්තම් ඉවසීමකින් තොර කටයුතු කියන එක. එතකොට මේ ලාමක ධර්මයන් ජීවිතයක් කවුරු කරනවා? ලාමක ධර්මයන් ජීවිතයක් අසමගි කරනවා. ලාමක ධර්මයන් ජීවිතයක තියෙන ආ සම්බන්ධතා පළදු කරන ළඟනවා. එබැවින් ඔබේ ලාමක ධර්මයන් හිතේ තියාගෙන මට සාමයෙන් සමගින් සමාදානෙන් පිරුණු ජීවිතයක් ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කළාට ඒක ලැබෙන්නේ නැති බව ඔබ තේරුම් ගන්න වෙනවා. ත්‍රිපිටකයේ තියෙනවා හොඳ උදාහරණයක් මේ කාරණයට. බුදුරජාණන් වහන්සේමයි වදාරන්නේ එක්තරා කිකිලියක් බිත්තර ටිකක් දාලා ඒක මුල්ලකින් තියලා පැත්තකට වෙලා ඉඳගෙන ප්‍රාර්ථනා කරනවලු අන්නාර බිත්තර වලින් මට හොඳ පැටවු ටිකක් ලැබෙනවා නම් කොච්චර හොඳද කියලා. බුදුරජාණන් වහන්සේ විමසන භික්ෂුන්ගෙන් ඒ කිකිලියට හොඳ පැටවු ලැබෙනවද? නැත ස්වාමීනි. ඇයි? උන්වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි ඒ කිකිලිය බිත්තර වලින් හොඳ පැටවු ලබන්න අවශ්‍ය උණුසුම සැපුවේ නැහැ. සැපුවේ අවශ්‍ය පහසුකම් සැපුවේ නැත්නම් ලැබෙන්නේ නැහැ. එබැවින් ප්‍රාර්ථනා කළ පමණින් යමක් ලැබෙන්නේ නැහැ. එකෙන් කියවෙන්නේ ඊට අදාළ ක්‍රියාකාරකම් වල ඉවෙන්ට් වෙනවා. කිකිලිය උණුසුම සැපෙව්වා නම් දවස් 21ක් එහෙනම් හොඳ පැටවු ටිකක් ලැබෙවි. උණුසුම සැපයන් නැතුව ඇතරලා හිටියොත් බිත්තර ටික නරක් වෙලා යාවි. අන්න ඒ වගේ ඔබ ඔබගේ ජීවිතයේ සාමය සමගිය සමාදානයේ බලාපොරොත්තු වෙනවා නම් ඒකට ප්‍රාර්ථනා විතරක් කරලා හරියන්නේ නැහැ. ඒ සාමයෙන් සමගින් සමාදානෙන් ජීවත් වෙන්න අවශ්‍ය දැනුමෙන් සන්නද්ධ වෙලා යන්න ඕන මේ කාරණයට. එබැවින් අප දකිනවා මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ග්‍රහපති යුවළවල් නැත්තම් හතර සම්බන්ධයෙන් ගත් කල මේ අදටත් මේ එක අදාළයි කියන එක. සාමාන්‍යයෙන් ආගමික නොවන වෙනත් නිරීක්ෂණවලදී පවා අපි සමීක්ෂණවලදී පවා අපි තේරුම් අරන් තියෙනවා මේ යුගදිවි ගත කරන අයගෙන් 75ක් විතර අසාර්ථක ජීවිත ගත කරන්නේ 120ක් විතර තමයි සාර්ථක කියලා සංඛ්‍යාලය කරන්නේ. ඒවර ඒතනත් හරියනවා අර කාරණාව. චවචවා සද්දින් අසාර්ථකයි, චව දේවියා සද්දින් අසාර්ථකයි, දේවචවා සද්දින් අසාර්ථකයි, දේවෝ දේවියා සද්දින් පමණයි සාර්ථක. ඒකත් මා කල්පනා කරන්නේ උත්සාහයෙන් සාර්ථක කරගත්ත ඇරුණාම පුතග්ජන භාවය තුළ ඒතරම් සාර්ථක දෙයක් නෙවෙයි කියන එක. එබැවින් මේ සාර්ථක කර ගැනීම සඳහා නම් ඔබ අනිවාර්යෙන්ම අර ලාමක කියන්නා වූ පුරුදු කරගත්ත කැත පුරුදු වලින් ඉවත් වෙන්න ඕන සහ ඊට පස්සේ ඔවුලොන් හඳුනා ගන්නා වූ ගැඹුරු අවබෝධයකට යන්න වෙනවා. ඔබට පුද්ගලයෙක් වශයෙන් මේ එක්කෙනා පෙනුනාට ඇත්තම කියනවා නම් මේ පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන්නේ ස්කන්ධ ධර්මතාවයක් නිරන්තරයෙන්. ඒ ස්කන්ධ ධර්මතාවයන්ගේ ක්‍රියාත්මක වෙන බලය බවට පත්වන්නේ ලෝභ දේශ මොහ නම් එතකොට අන් අයට පීඩනයක් හටවන්නේ. අන් අය විනාශ කරන්න. අන් අය තමන්ගේ අවශ්‍යතාවය සඳහා යොදා ගන්න උපකරණයක් වශයෙන් භාවිතා කරන්න යනවාම එතන ලෙන්ගතුකමක්, ආදරයක්, ගරු කිරීමක් කියන මේ කාරණා නැතුව යනවා. මෙන්න මේ නිසා තමයි මේ ජීවිතය ගිනිගිරයක් නැත්තම් අපායක් බවට පත්වන්නේ. බුදුසමයේ ගැඹුරු කොටස වලට යන්න පුළුවන් නම් මේ අපායම ඊට පස්සේ දිව්‍ය ලෝකයක් බවට පත් කරගන්න පුළුවන්. අන්න ඒකටයි ඔබ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. මේ කාරණේදී මම ඒක කරගන්නේ කොහොමද කියන්නේ ඉස්සර වෙලා ඔය සංවිතනිකායේ තියෙනවා නකුලපිතු සමජීවී කියලා සූත්‍රයක්. නැත්තම් සංවාස සූත්‍රයට එහා පැත්තේ තියෙනවා නකුලපිතු සමජීවී කියලා සූත්‍රයක්. මේ නකුලපිතු සමජීවී සූත්‍රය දේශනා කරලා තියෙන්නේ එදා හිටියා වූ නකුල මාතාව සහ නකුල පියතුමා ගාව තියෙනා වූ අන්‍යෝන්‍ය සමගිය මිත්‍රත්වය ලෙන්ගතකම උදව් කරගෙන. එහිදී පැහැදිලි කර වදාරන අවුලොන්ට එකට ජීවත් වෙන්න ඕන නම් තියෙන්න ඕන කාරණා හතරක් පිළිබඳව. සාමාන්‍යයෙන් මේක මම දකින්නේ බුදුරජාණන් වහන්සේගේ කේන්ද්‍රය කියලා. බුදුරජාණන් වහන්සේගේ කේන්ද්‍ර කියන්නේ උන්වහන්සේගේ කේන්ද්‍රය කියන එක නෙමෙයි. විවාහයක් සඳහා අවශ්‍ය කරන්නා වූ කේන්ද්‍රය මේකයි ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙනවා. වර්තමාන සමාජයේ තියෙන විවාහයක් සඳහා අවශ්‍ය කරන්නා වූ කේන්ද්‍රය කියලා ඔක නෙමෙයි ගන්නේ. ඔය කොටු විශ්සක තියෙන කාරණාව ගැක් කොලා වෙන් 15ක් විතර ගැලපෙනවා නම් කරන්න සුදුසුයි කියලානේ අම්මලා තාත්තලා නැකත් කරෝ සියල්ලම තීරණ ගන්න. ඒ පිළිබඳව මම තව ටිකක් විග්‍රහ කරන්නම් ඉදිරියේදී. නමුත් අතන සඳහන් කරනවා කොටු හතරක කේන්ද්‍රයක්. මෙන්න මේ කොටු හතරේ කේන්ද්‍රයේ කියන හතර ගලප ගන්න පුළුවන් නම් බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාරලා තියෙන්නේ ඕනෝන් අඤ්ඤමඤ්ඤං එහෙම නැත්නම් ඕනෝන් දිත්තේව ධම්මේ ඕනෝන් දකින්න පවා මෙලොවසා පරලොව වශයෙන් ඕනෝන් දැකීම පවා ප්‍රිය එකක් වෙනවායි කියලා. එබැවින් ඒ සූත්‍රයේ සඳහන් වෙනා වූ කාරණා හතර තේරුම් ගන්න වෙනවා. ඒ තමයි සමසද්දා, සමශීල, සමචාග, සමපඤ්ඤා. මේවා ලමු ධම් නෙමෙයිනේ, ලාමක ධම් නෙමෙයි. ශ්‍රද්ධාවෙන් සමාන වෙන්න වෙනවා. ශ්‍රද්ධාවෙන් සමාන වෙන්න කියන එකේ තේරුම බුදු පිළිමයක් දැක්කම නැගිටිනවා, බස් එක යනකොට වඳිනවා කියන එක නෙවෙයි. ඊට වඩා ගැඹුරට ගියක් තමයි මේ ශ්‍රද්ධා අධිගම ශ්‍රද්ධාව කියලා කියන්නේ. පැහැදීම තේරුවන් කෙරෙහි ගැඹුරින් වටහාගෙන පැහැදීම. ඒ වගේම සීල කියන වචනෙන් කියන කායික වාචික සංවරය සාමාන්‍ය මට්ටමේදී ඊට එහා ගියාම නම් ඔය ස්කන්ධ ධර්මතාවයන් පිළිබඳ අවබෝධය තුළ තියෙන අරියකාන්ත කියලා සීලයක්. ඒකත් දහස් ජීවිතයට භාවිතා කරන්න පුළුවෙනි. එහෙම නැත්නම් අර ශික්ෂා පද මට්ටමෙන් ගත්තාමත් ඔබට පැවරී තිබෙනවා නම් පංචශීල ශික්ෂාපදයක් ඔබේ තුළ සිටිනවා නම් ඒකත් හානිදායක වෛර කරුණු පහකින් ඉවත් වීමක් කියලා තමයි පෙන්වන්නේ බයවේර කියන සූත්‍රවල. පස්පවින් වලකින්නා මේ සමාජයේට වෛරයෙන් කරුණු පහකින් වෛරයෙන් මුදවනු ලබනවා, නැත්නම් අබේදානයක් දෙනවයි කියලා පෙන්වලා තිබෙනවා. එතකොට ඊවන්නට ඡාග. ඡාග කියන එකේ තේරුම සාමාන්‍යයෙන් පරිත්‍යාගශීලීත්වය කියන එක. පරිත්‍යාගශීලීත්වයේදී යුවලක් වශයෙන් ගත්තම ඒකෙදී එකඟභාවයකට තියෙනවා. කාටද කුමටද පරිත්‍යාග කරන්න කියන එක. සම්බිරින්ද හිතනවා නම් බිරින්දක පක්ෂය අය පිටරයි කියලා, සැමියා හිතනවා නම් සැමියාගේ පක්ෂය පිටරයි කියලා. අන්න ඒ විදිහට ඒකේ ભેදයක් තියෙනවා නම් ඒක ගෙනියන්න පුළුවන් කමක් නැහැ. මේක මේ ජලයේ පාවෙන ඔරුවක් වගේ එකක් නෙමෙයි යුග දීවිතිය කියලා කියන්නේ. ඉතින් ඔකට ඔරුව විතරක් තිබිලමදි කොල්ලෑවක් තියෙන්න වෙනවා. කොල්ලෑවක් තිබිලමදි හබලක් තියෙන්න වෙනවා. එහෙම නැත්නම් යන්න බෑනේ හරියට. ඒක යාත්‍රා කරන්න පුළුවන් වෙන්නේ මේ කියන කරුණ ඔක්කොම තියෙනකොට. ඒ වෙවින් මේ සැමියා සහ බිරින්ද කියලා කතා කරන මේ යුවල ඔරුව සහ කොල්ලෑ වගේ, නැත්නම් ඔරුව සහ රුවල සහ අබල වගේ, ඔරුව සහ අබල වගේ වෙන්න ඕනේ. එතකොට තමයි ජීවිතය සාර්ථක වෙන්නේ. අබල පැත්තකින් තියලා ඔරුව පදින්නත් බෑ. අබලකට වැඩකුත් නැහැ ඔරුවක් නැතුව. අන්න එහෙම මේ ජීවිතය නීතියෙන් එක්තන් කරලා දුන්නාම ඒක ජීවිත අවසානය දක්වා අවුල් කරගන්න නෙවෙයි තියෙන්න ඕනේ. ඔවුන්ට උදව් උපකාර වෙන ආකාරයට ජීවිත අවසානය දක්වා සමගින් වාසය කරන්ටයි අවශ්‍ය වෙන්නේ. එබැවින් එතෙන්දී සම සද්දා සම සීල සම ඡාග ගැටුමක් ඇති නොවන ආකාරයට සමානව තමන්ගේ දෙපස ඥාතීන්ට සලකන්ට අවශ්‍ය අවබෝධය දෙන්න තුල තියෙන්න වෙනවා. එක්කෙනෙකුට හොරෙන් එක්කෙනෙකුට උදව් කරන එක නෙමෙයි කියන්න වෙනවා. ඊළඟට පඤ්ඤා කියලා එකකුත් තියෙනවා එතන. සම පඤ්ඤා. පඤ්ඤා කියන කොටස නම් සාමාන්‍යයෙන් ওই පෘථග්ජන ස්වභාවයේ තියෙන එකක් නෙමෙයි. ඊට මෙහාටයි බුදුසමයේ ප්‍රඥා කියලා කියන්නේ. නමුත් ඒ ප්‍රඥා කියන කොටසත් කෙනෙක් දැනගන්න වෙනවා. සමාන වෙන්න වෙනවා. ඒ සමාන වීමේදී තමයි මේ ගැටුම් නැත්තේ. සාමාන්‍යයෙන් මෙතන ඔය ඔබ දන්නා කේන්ද්‍රවල ගැළපීමෙත් ඔය ගැළපෙනවා කියන්නේ සමාන වෙනවා කියන එකනේ. ඒකකට මේ සමාන වෙන ඒවා අතර ගැටුම් නැහැ මතක තියාගන්න. නමුත් සමාන වෙන ඒවා අතර ගැටුම් නැති වුණාට අසමාන පහක් හෝ හතරක් හෝ තුනක් තිබෙනවා නම් ඒකේ ගැටුම තියෙනවා නේද? ඒ ගැටුම සමනය කරගන්න ඒ කේන්ද්‍ර ලක්ෂණ වෙනස් කරලා දෙන හැටි කියලා දෙන්න දන්නේ නැහැ නේ උන්. උන් කියාවි මෙම තියෙනවා ගැළපෙන්නේ නැහැ කියලා විතර. එහෙම නැත්නම් අර බෝධි පූජාවක් තියන්න කියාවි. නමුත් අප දකිනවා ඊට වඩා ඔය අසමාන වීම කියලා කියන්නේ හිතේ තියෙනා වූ දෘෂ්ටියක් මතයක්. Taman දරන වැරදි මතයක්. එතකොට අප වෙන අය ඇසුරු කරනවා නම් මේ මතය අයින් කරලා දාගන්න පුළුවන් නම් ඔබට. මේ මතය අයින් කර ගැනීම තුළ හොඳටම තියෙන සහවතක් තමයි අර අසමානකම් පවා සමාන කරගන්න පුළුවන් කියන එක. අනාර සමසද්දා සමසීල සමත්‍යාග සමපඤ්ඤා කියන කාරණේදී කියවෙන්නේ මෙන්න මේකයි. එහෙදී වටහා ගන්න වෙනවා අසමානකම් තේරුම් ගන්න පුළුවන් නම් අසමානකම් කියන්නේ දෘෂ්ටි නැත්තම් මත. එහෙම නැත්තම් මම කොට ගත්තා වූ මෝඩකම්. මෝඩකම් අයින් කරගන්න නැතුව කාටවත් සාර්ථක ජීවිතයක් තියෙන්නේ කොහොමද? නමුත් ඒ මෝඩකම් අයින් කරගන්නේ මෝඩකම් වැරදි කියන එක තමා හරි කියන මතේ ඉන්නේ නැතුව තේරුම් අරගෙන ඉවත් කරගන්න අවශ්‍ය අවවාදයන් ලබා ගන්න ඕන. එබැවින් මා කල්පනා කරන ලබනවාර 20 කේන්දරයට වඩා මේ කේන්දරේ 4 හරියට ගලපා ගන්න පුළුවන් නම් මේ ජීවිත ඔය කතා කරන්නා වූ යුවලවල් සහිත ජීවිත නැත්තම් සංවාස ජීවිත ඉතා වාසනාවන්ත කරගන්න පුළුවන් කියන එක. මේදී මට තවත් මේ සම්බන්ධයෙන් කරුණු ටිකක් පැහැදිලි කරන්න අවශ්‍යයි. ඒකක් තේරුම් ගන්න ඕන. සාමාන්‍යයෙන් මේ යෝගදිවි සම්බන්ධයෙන් ගත කරද්දී තවත් ඔය මට මතක් වෙන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි සත්තරියා සූත්‍රය. ඒ වගේම උපනිෂද් ග්‍රන්ථවල පවතිනා වූ සැමියා කෙරෙහි දිනෙද දක්වන්න ඕන ආකල්පය පිළිබඳ ඉගැන්වීමක්. මේවා භාරත සමාජයේ තිබිලා තියෙන නමුත් අපටත් හරියට වටිනවා. මේ උපනිෂද් ග්‍රන්ථවල තියෙන ඉගැන්වීමයි සත්තරියා සූත්‍රයේ තියෙන ඉගැන්වීමයි දෙකේ සමානත්වයක් තියෙනවා. ඒ නිසායි මා එක එහෙම ඉදිරිපත් කරන්නේ. ඉවි සඳහන් කරන්නේ මව්පියන් දෙදෙනාට දරුවන් 10 දෙනෙක් ඉන්නවා නම් මව නැත්තම් බිරිඳ සොකී එකලොස්සෙනි දරුවා වශයෙන් සලකන්ට ඕනේ සොකී ස්වාමියා කියලා. ඒකෙන් කියන්නේ දරුසෙනි හසක් කියන එකක් තියෙන්න ඕනේ කියන එක. නමුත් මේවායේ තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. ඒ තමයි මේ තවත් ඉතුරු කාරණෙත් කියලාම කියන්නම් මම. සත්තරියා සූත්‍රයේ සඳහන් කරනවානේ කරදරකාර බිරියන් පිළිබඳව. මේ බිරියන් 7 දෙනෙක් ගැන කතා කළාට ඒ සඳහා හොයන්න බිරියන් 7 දෙනෙක් ගන්න ඕන කියන එක නෙවෙයි ඒකෙන් කියන්නේ. එකම බිරියක් තුළ මේ ගති ලක්ෂණ හතම තියෙනවායි කියන එක. අන්නේ ගති ලක්ෂණ අයින් කර ගන්නක තමයි ලමුදහම් වලින් අයින් වෙනවායි කියලා කියන්නේ. එහෙදි අයින් කර ගන්න ඕන පැත්ත මම විස්තර කරන්නේ නැහැ. තියෙන්න ඕන පැත්ත සාමාන්‍යයෙන් ගන්න ඔබ දන්න වචනයක් තියෙනවා. මාතු බාරි, දාස බාරි, භගිනි බාරි, සති බාරි. මොනවද මේවෙන් කියවෙන්නේ කියලා කල්පනා කරන්න. අම්මා කෙනෙක් වගේ වෙන්න වෙනවා. සේවිකාවක් වෙන්න වෙනවා. සහෝදරියක් වෙන්න වෙනවා. ඒ වගේ අර්ථයක් අදන පැහැදිලි කරන්නේ. ඒක එවඳු කාරණයක් වුණාම ඒකෙන් පෙන්වන්නේ ඒ අය සතු ලක්ෂණ සැමියා කර හිටියෙන්න ඕනේ කියන එක. අන්න ඒවල් අමුදහම් වෙන්නේ යහපත් දහම්. ඉතින් ඒ නිසා ඒවා මුලින් ඉගෙනගෙන දැන් සාමාන්‍යයෙන් ඔබ දන්නා වූ බුදුජානන් වහන්සේගේ අග්‍රදායිකාව වන විසාකාසිත දිනේට පවා මේ ගෘහස්ත ජීවිතයට නැත්තම් පති කුලයකට යාමේදී අවශ්‍ය අවවාද වගේක් ලැබුණා කියලා තියෙනවානේ. ගින්දර සම්බන්ධයෙන් ගත්තල ඔය බාහිර ගින්න නෙවෙයි, ඒකේ පෙන්වන්නේ ඔය දුග්ගිනි කියන ඒවා තමයි. මේ අවශ්‍ය නැගන්න ආ ආකාරය. ඉතින් ඒ නිසා බුදු සමය සඳහන් අවවාද ලබාගෙන නොවේද පති කුලයට නැත්තම් මේ දෙදෙනෙක් එක්ක වාසය කරන්නට ආයුත්තේ. නමුත් මම දකින කරුණක් තියෙනවා. ඒ අවවාද තබා වත්මන් සමාජයේ දිනු වෙලා තියෙන ලේඛන කලාවන්ට අනුගත කල මනෝවෛද්‍යවරු එහෙම මේ ජීවිතය පිළිබඳව මීට වඩා ගැඹුරු කරුණු පැහැදිලි කරලා තිබෙනවා. වෙනත් චින්තකයන්ගේ ග්‍රන්ථවල පවා තිබෙනවා කාන්තා සිරුර පිළිබඳව, පිරිමි සිරුර පිළිබඳව අපි දන්නවට වඩා සෞඛ්‍ය විද්‍යාව ඉගෙන ගන්නවට වඩා ගැඹුරු කරුණු. මේ කරුණු දැනගෙන මේ தත්ත්වයට යන්න ඕන කියන එක තමයි මම නම් කල්පනා කරන්නේ. මොකද මම බොහෝ පොත් කියවපු කෙනෙක් ඒ පිළිබඳව. මා දකිනවා අද සමාජයේ යම් යම් තරුණ යුවළවල් මට හමු වෙනවා වුන් විවාහයේදී, විවාහයට පෙර පිරිද්දේශ නාදී කාරණාවලදී ඔවුන් සමග කරන සාකච්ඡාවලදී ඔවුන් මේ ගැඹුරු අවබෝධයෙන් තොරව මේකට යනවා කියන එක තමයි මම නම් කල්පනා කරන්නේ. ඒ නිසාමයි අවුල් හටගන්නේ. ඒ නිසා මේ හැම පැත්තක් පිළිබඳවම විශේෂයෙන් ඔය වැරදි ආකාරයට නොමග යවන පොතපත කියවන්න කියලා නෙමෙයි පෙන්වන්නේ. එතකොට ඒවා ආගදේශ මොහයන් අවස්සන දේවල් වලට පත් වෙනවා. නමුත් විද්‍යානුකූල අධ්‍යාපනයන් පවතිනවා. ඒවා දැනගෙන මේ தත්ත්වයට පත් වුනහම ඒ එතන තියෙන බහස්සතභාවයකට උදව් වෙනවා. බොහෝ දෙනෙක් මේ අවුරුදු 16 17 20 මේ කිසිත් අවබෝධයක් නැතුව තමන් තාරුණ්‍යයට පත් වන පවණින් විවාහය සාර්ථක කරගන්න පුළුවන් කියලා අධ්‍යාපනයකුත් නැතුව, රැකියාවකුත් නැතුව, ওই වගේ ඔක්කමත් නැතුව විවාහ වෙන්න යනවා. ඊට පස්සේ තමයි මේ අවුල් සහ ගිනිගවල් තියෙන්නේ. එබැවින් මේකටත් අවශ්‍ය වෙනවා මන් දකින ආකාරයට ටිකක් පළපුරුද්දක්. සාමාන්‍යයෙන් ඔබ දන්නවානේ රජයේ රැකියාවකට ගියාපුවාම පළවෙනියෙන්ම ඉස්තර කරන්නේ නැහැ. ඒකට පරිවාස කාලයක් තියෙනවායි කියලා. ඒ කියන්නේ තව ටිකක් ඉගෙන ගන්න කල් දෙනවා. මා දකින්නේ විවාහක යුවළකටත් පරිවාස කාලයක් තියෙනවා අවුරුදු 10ක් විතර. ඔවුනොවුන් පිටපැත්තෙන් අඳුනගත්තට මුහුණුවරින් ඇතුළත තියෙන පුද්ගලයා කවුද? ඇතුළෙන් ඉන්න පුද්ගලයා කවුද? ඔහුගේ ලෝභ දේශ මොහ මොනවාද කියන මේ කාරණා ටිකක් කල්යන කොටයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ තේරුම් ගත්තම තමයි ඔවුනොවුන්ට ගැළපෙන ආකාරයට කටයුතු කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. එබැවින් මෙතන තේරුම් ගන්න අවශ්‍ය කරුණ තමයි අර දේව දේවියා සද්දින් සම්මස්සති බවට පත්වීම සඳහා මේ සප්තබරියා සූත්‍රයේ පෙන්ලා තියෙන කරුණුත් තේරුම් අරගෙන එහෙම කෙනෙක් වෙන්න ඕනේ කියන එක පිළිබඳව. ඉතින් එහිදී මේ තේරුම් ගත යුතු මේ සමපඤ්ඤා කියන කරුණ තව ටිකක් එහාටම පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා. මෙහිදී මම යම් දෙයක් ඔබට කියන්න කැමතියි මෙන්න මෙහෙම. ඔය ලංකාවේ නොවුනත් භාරත දේශවල දිහෙම යම් යම් දේශනා පවත්වපු චින්තකයින් මෑතදිත් හිටියා. ඒ හිටියාය බුදුරජාණන් වහන්සේ තරම් ගැඹුරු නුවණක් නොතිබුණුණක් නොතිබුණාට යුගයට අදාළ යම් යම් කරුණු පැහැදිලි කරලා තිබෙනවා. මෙහිදී මගේ මතකයේ තිබෙනවා සමහර විට ඔබ මේකට හිනා වෙන්නත් පුළුවනි. නමුත් හිනා වෙන්න නෙමෙයි මම මේක කියන්නේ. වත්මන් සමාජයේ අනවබෝධය තුළ විවාහයට සිදු වෙන දේ පිළිබඳ අනාවැකියක් තියෙනවා. මෙන්න මේක සිදු නොකරගන්නයි මට මේ බණ ටික කියන්න ඕනේ. මේක කරගන්න නෙමෙයි. අනවබෝධයෙන් ගිය ගමන් මේක කරගන්නවා බලන්න දෙයක් නැහැ. නමුත් අවබෝධයෙන් යනවා නම් මේක සිදු වෙන්නේ නැහැ කියන එක මගේ අවබෝධයයි. ඒ වගේම මම ඒක මගේ අසුරු කරන අයට කියලා දීලා වුණ තුල යහපත් ජීවිතයක් දකිනවා. අනිත් හැම දිනාටම මේ ජීවිතේ එහෙම කරගන්න පුළුවන් වෙන්නයි මේ කරුණම මතක් කරන්නේ. සාමාන්‍යයෙන් මෙතනදී මට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා ඉංග්‍රීසි වචනයක්. ඒක වෙන සමානින්න ඕන. සාමාන්‍යයෙන් ඔය අතේ පණ දෙන මුදු වලට රින්ග්ස් කියලානේ කියන්නේ. ඉතින් ඒ නිසා මේ මුදු දැමීම සම්බන්ධ කතාවක් තියෙනවා, උපහාස කතාවක් විවාහයට සම්බන්ධ. ඒක කියලා ඊටර ටික කියන්නම් මම. මේ විවාහයේදී මුදු තුනක් පළඳ ගන්නවායි කියලා මේ චින්තකයා කියලා තිබුණා. මොනවද කියලා අහපම පළවෙනි එක engagement rings. එහෙම නැත්නම් අපි කතා කරනවා අපේ භාෂාවෙන් නම් ඒක සාමාන්‍යයෙන් නම් වීම. එහෙම නැත්නම් ඒ වගේ පළවෙනි සම්බන්ධතාවය ඇති කරගන්න කාරණාව විවාහ යෝජනා. සාර්ථක කරගන්න එක. ඇත්තටම දෙදෙනෙක් එහෙම කරගන්න ඕනනේ. engagement rings දාගන්න ඕන. දෙවෙනි එකට තියෙනවා wedding rings කියලා. ඒ කියන්නේ නීත්‍යානුකූලව කසාද බඳින එක තමයි ඒ කියන්නේ. ඒකත් කරගන්නවා අපි නීතියේදී. මේ දෙකේදී අම්මල තාත්තලා හැමෝම උදව්වට උපකාරයට ඉන්නවා අපි දුක සැප දෙක බෙදාගන්න ඉන්නවායි කියලා. මේ දෙක නම් දාගත්තට කමකුත් නැහැ මන් දකින ආකාරයට. ඒකට નિયમિત දිනයක් කාලයක් තියෙනවා. තුන්වෙනි මුද්ද දාගන්න කාලයක් නැහැ. කවුරු 10කින් 15කින් 20කින් 30කින් 40කින් එහෙම දාගන්නවා තමයි මම දැකලා තියෙන්නේ. හැබැයි හැමෝමත් වාහේ මේක දාගන්න බවත් තේරෙනවා. හැබැයි මා දකින්නේ මේක පළඳගත යුත්තක් නෙවෙයි. නොපළඳගත යුතු මුද්දක් වශයෙන්. කොහොමද ඒකට කියන්නේ? ඒකට කියන්නේ සෆරින් කියලා. සසරින් කියන වචනේ මම ඉංග්‍රීසි ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තේ පෙළෙනවා කියන අර්ථයෙන්. එතන මට ඉංග්‍රීසි ගන්න පුරවරයා කියලා දුන්නේ. නමුත් මම ඒකට සිංහල අර්ථයක් තවස්සක් අපේලා තියෙනවා. මේකට ගැලපෙන්න විඳවනවා කියලා. ඒකට මෙන්න මේ අනවබෝධය තුළ යන විවාහයේ විඳවීමේ මුද්දක් කවදා හරි දාගන්නවා මේ ජෝඩු. ඔන්න අවබෝධය වැරද්ද. නැති කනේ වැරද්ද. එතකොට අනිවාර්යෙන් මේකට අවචවා සද්දින් සංවාසසි වෙනවාම තමයි. දේව දේවියා සංවාසසි තුළ මේ විඳවීමේ මුද්ද දාගන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ධර්ම දේශනා කරන ළමන්නේ ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. ගෙදර ඉඳන් ගත කරන ජීවිතය සාර්ථක කරගන්න. මේ පවතින අඩුවක් මම දකිනවා. අපේ බෞද්ධ පින්වතුන් විහාරස්ථානෙට ගිහින් වෙසක් වලට එහෙම නැත්නම් පොසොන් වලට නැත්නම් සංගමිත්තා දිනේට එසේ තමයි තනම් කඩින පින්කම් වලට නැත්නම් තවත් සමන් සහභාගී වෙන පුණ්‍ය කර්මයන්ෙහිදී බොහොම පින්කම් කරලා පින් ගෙදර අරන් එනවා. හොඳයි බුදුරජාණන් වහන්සේ කවදාවත් පින කරන්න එපා කියලානේ අනුමත කරලා නැති වෙන්නේ. නමුත් මම දකින කාරණයක් තමයි ජීවත් වෙන්න අවශ්‍ය බණ ගෙදර ගේන්නේ නැති එක. මේ සමාජය මෙන්න මේක ටිකක් හිතලා බලන්න ඕන කාරණයක්. වෙන විතරක් නෙමෙයි එදිනෙදා ජීවිතයේ සාමයෙන් සමගින් සමාදානයෙන් ගත කරන්න අවශ්‍ය බණකුත් තියෙනවා. ඒකක් ගෙදර අරන් එන්න පුරුදු වෙන්න කියලා මම මතක් කරන්න කැමතියි. ඒ වගේම තවත් ඕකේ කරුණක් තියෙනවා මේ සමාජයේට. ඒකත් හිතන්නයි කියන්නේ මම විස්තර නොකරට හිතන්නයි මේක කියන්නේ. ඔබ හැම දිනාමත්ම බොහොම සමාජයක් වශයෙන් ගත්තල හැම දිනාම ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ හැම දිනාම ඉතා කැමතියි තිනට. පින අගය කරනු ලබනවා, පිනේ නිරන්තරයෙන්ම යෙදෙනු ලබනවා. ඔව් අපි කනුමත කරනවා පිළිගන්නවා. ඕක තුලත් හැංගිච්ච සර්පෙක් ඉන්න ආත්මාර්ථය කියලා අන්න ඒක තේරුම් අරගෙන අයින් කරගන්නවා නම් හොඳයි. ඒ කියන්නේ බුදුන් පියාණන් වහන්සේගේ මේ තේමාව පරත්තම් පටිපඤ්ඤත. ඒ කරන කාරණා අන්න අයගේ හවත සඳහා කියන අදහසින් කෙරෙන්න ඕනයි කියලායි කියවෙන්නේ. නමුත් තේරුම් ගත්තේ නැති පුතග්ජන සමාජයේ මේක කටයුතු කරන ලබන්නේ අන්න අයගේ යහපතට නෙමෙයි Tamanට මේක ලැබෙන්නේ මොනවද කියන අදහසකින්. ඒක තමයි ඒක තුළ සැඟවිලා ඉන්නා වූ සර්පයා වශයෙන් මම පැහැදිලි කරන ලැබුවේ. මෙතත් එහා දෙයක් තියෙනවානේ. අන්න ඒක මම ඔබට පැහැදිලි කරන්නම් කෙටියෙන් කියන්නේ. නමුත් ඉදිරි දවසක ඔක අහන්නත් හම්බ වෙවි. ඔය ත්‍රිපිටකයේ තියෙනවා දේශනා කියලා සූත්‍රයක්. ඔය දේශනා සූත්‍රයේ තියෙන රහස මේ සමාජය එලි කරගන්න ඕන. බුදු පියාණන් වහන්සේ වදාරනවා තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්දස්ස ද්වේ ධම්ම දේශනා පරියායන බවන්ති කියලා. මේකෙන් කියන්නේ මොකක්ද? තථාගතෝ බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා දෙකක් අර්ථ වශයෙන් ධර්ම දේශනා දෙකයි කරන්නේ. දහම් කරුණු දෙකයි කරන්නේ කියන එක. පරියායන වශයෙන් කියන අරුත් වශයෙන් ගත්කල දෙයාකාර ධර්ම දේශනාවක් කරුණ ලබනවායි කියන එක. ඒ දෙයාකාර ධර්ම දේශනාවේ පළවෙනි එක තමයි පාපං පාපකතෝ පස්සත. ඔහි ජීවත් වුණත් පාපේ පාපේ වශයෙන් දැකින් පාපේ ලාමක වශයෙන් දකින්න පාපකතෝ කියන එකෙන් කියන්නේ පාපකාරී බව ලාමක වශයෙන් දකින්න. ඒ පළවෙනි කාරණය. අත පාපම් පාපකතෝ දිස්වා පාපේ පාපේ වශයෙන් දැක්කනම් හඳුනාගත්තනම් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත. ඒ කියන්නේ ඒකෙන් නික්මෙන්ට මිදෙන්න පාපෙන් මිදෙන්න. එතකොට බුද්ධ දේශනාව පාපේ පාපේ වශයෙන් දැකස එයින් මිදීමයි. මේක ගැලපෙනව නේද සබ්බපාපස්ස අතරණං කියන තේමා ගාථාවටත්. ඒකත් ප්‍රදාරලා තියෙන්නේ සබ් සියලු පව් නොකළුතුයි කියලා නේද? අන්න අපට වැරදිලා තියෙන තැන තමයි අපි පින් කළ යුතුය කියන එක දන්නවා. නමුත් පින් කළේ කියන එක තුව දැනගෙන හිටියට පවෙන් වෙන්නේ නැතුව කියන එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේද? මූලික කාරණේ පවෙන් වෙන්නේමයි. එතකොට යහපත් දෙයක් ලාට කාර්යයක් නැහැ. අන්න අපේ බෞද්ධ සමාජයේ පවෙන් වෙන්නේම පිළිබඳව දන්නේ නැහැ. ඒ පිළිබඳ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පින පවණක් එකට ගන්නවා. එතකොට ඒක ලෞකික ක්‍රියාදාමයක් සහ විපාක දෙන ක්‍රියාදාමයක් කරනහම බුදුන් වහන්සේ වදාළ මූලික දේශනාවට එකඟ වෙන්නේ නැහැ. මානං සලකනු ලබන්නේ සමස්ත සමාජයේ මිනිසුන් දුකටපත් කරනු ලබන්නේ මේ ලෝභ දේශ මොහ මූලිකට ගත්තා වූ පාප ධර්මයන් කියන එක. එබැවින් දුකින් අත මිදෙන්න නම් පාප ධර්මයන්ගෙන් අත මිදෙන්න ඕන. ඒත් මේ සමාජයේ බොහෝ දෙනෙක් මේ දුකින් අත මිදීම කියන කාරණේදී පාප ධර්මයන් කරදහගෙන පාප ධර්මයන් සමග සිටින්න දුකින් අත මිදෙන ජීවිතයක් කල්පනා කරනු ලබනවා. එබැවින් අප මේ සම්මාස සූත්‍රයේ සඳහන් වෙන කරුණානුව ගත්කල දේවතාවෙක් දේවතාවියක් සමග ජීවත් විය යුතුයි කැනත්ත කියන තැනට යන්න තවත් ලැබිය යුතු අවබෝධ මොනවාදයි තේරුම් ගන්න වෙනවා. එතනදී මා ගන්න කැමති අර සම සද්දා සම සීල සම ත්‍යාග කියන කාරණාට එහා ගිය කරුණක්. පඤ්ඤා කියන කරුණ. අරවා සාමාන්‍ය මට්ටමින්. සාමාන්‍ය මට්ටමින් ගත්තරත් ඒවත් දෙයාකාර අර්ථ පැහැදිලි කරන්න පුළුවනි. දැන් ශ්‍රද්ධාවෙත් පවතිනවානේ ආගම අධිගම කියලා. සාමාන්‍යයෙන් අපේ සදහැවර අම්මා කෙනෙක් බුදු පිළිමය දැක්කත්, බෝධිය දැක්කත්, බොහොම ස්වාමින් වහන්සේ නමක් මහමාවගේ දැක්කත් වැඳුම් පිදුම් කරනවා. ඒක අමූලික ශ්‍රද්ධාව. කරුණ තේරුම් කරන ලබාගත් ශ්‍රද්ධාව නෙමෙයි. ඒ ශ්‍රද්ධාවෙන්ම කරපු කටයුත්ත වැරද්දක් දැක්කම තරහින් බනින්නත් පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ තෙරුවන කියන එක මීට වඩා ගැඹුරු කරුණක්. මේ තෙරුවන් කෙරෙහි පැහැදීමෙන් ඇති වෙන ශ්‍රද්ධාවක් පවතිනවා. ඒකට කියනවා අධිගම ශ්‍රද්ධාව කියලා. ඒක නොපිරියන ශ්‍රද්ධාව. අනේ ඒ தත්ත්වයක් එන්න ඕනේ. සීලය කියන එකෙත් පවතිනවා පුද්ගලයෙක් වශයෙන් රකින සීලය තමයි ඔය පංච සීලය, අට සීලය, දස සීලය ආදී වශයෙන් කියන්නේ. නමුත් තව තියෙනවා සෝවාන් මගේ සිත අනාගාමි මග දක්වා කෙනෙක් ජීවත් වෙනකොට රකින්න ඕන සීලයක් අරියකාන්ත සීලය කියලා. මේක ශික්ෂා පදනක් නෙමෙයි. ඉතින් ඒ නිසා අය ඒකත් මං හිතන්නේ මේ සම සීල කියන කාරණේට ඇතුළත් වෙවි කියන එක. ඡාග කියන කාරණේ ගත්තහම ඡාග කියන එකේ පවතිනවා ඔබ දකින ආකාරයට යම් දෙයක් පරිත්‍යාග කිරීම කියන එක. නමුත් මා දකිනවා අතහැරීම කියන එක. ඒ පැත්තෙන් ගත්තල ඡාග කියන එකෙන් කියන්නේ ලෝභ දේශ මොහයන් අතහැරීම කියන එක. ඉතින් මේ කරුණු ගැඹුරින් හිතාගත්තම මේ ලෝභ දේශ මොහයන් කියන දේවල් ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි. අනවශ්‍ය දේවල්. අනවශ්‍ය දේවල් අත්‍යවශ්‍ය දේවල් බවට පත් කරගෙනයි තියෙන්නේ. ඒ කරන කටයුතු ලෝභයෙන් දේශයෙන් මොහයෙන් කරන කටයුතු නැතුවත් කරන්න පුළුවෙනි ජීවිතය තුළ. ඒක තේරුම් ගන්න වෙනවා. යුග ජීවිතය ගැන කල්පනා කරගත්තත් තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ සමාජයේ වරදා වටහන ඉන්නවා ජීවිතයට අනිවාර්ය කාරණයක් රාග දේශ මොහ කියන එක. නමුත් රාග නැතුවත් ජීවත් වෙන්න පුළුවන්. මතක තියාගන්න. රාග නැතුව ආදරය තියෙන්න පුළුවන්. දේශ නැතුව ඒ වගේ කාරණා නැතුව ජීවිතය තියෙන්න පුළුවන්. මිනිසා මේ ජීවිතයේ දුකටපත් කරන ලබන්නේ ක්‍රියාව නෝ ඒකට ඇතුළත් වුණා වූ මේ සර්පයා හැම නැත්තම් ඒ රාග දේශ මොහසල ස්වභාවය. අන්න ඒ ස්වභාවයන් උත්සන්න වෙන එක තමයි ජීවිතයක් තුළ ළමා කාලයේ සිට මහලු කාලය දක්වා සිදුවන්නේ. ඒවා උත්සන්න වෙන එක තමයි විවාහයේ ආරම්භයේ සිට අග දක්වා සිදුවන්නේ. අන්න ඒ නිසා ජීවිතය අවසන් වෙන විට බොහෝ දෙනෙක් ඔවුනොවුන්ට අමනාපයෙන් ඔවුනොවුන් ප්‍රිය කරන්නේ නැතුව දකින්නවත් කැමති නැතුව වෛරසහගත ජීවිතයකට පත් වෙනවා. ඔබ දැකලා ඇති තරුණාය වශයෙන් හිතන්න ඔබගේ සියලු ආච්චිල ගාව මේ ගති ලක්ෂණය තිබෙනවා නම් ඔයමම ගාව තියෙන්නේ හේතුවකුත් නැහැ. ඔබත් වැරදි පාරේ ගියොත් ඔබටත් මේ ඉරණමට පත් වෙන්න සිදු වෙනවා. එබැවින් කාන්තාවක් නම් පිරිමි සිරුර පිළිබඳව, පිරිමියෙක් නම් කාන්තා සිරුර පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයකදීලා, ඒ වගේම මේ පෙන්වන සමසද්ධා, සමසීල, සමචාග, සමපඤ්ඤා කියන කාරණා ඉගෙනගෙන විසාකාවට වදාළ අර උපදේශติก තේරුම් අරගෙන මේවා දැනුවත් වෙලා යනවා නම් නේද හොඳ කියන එක කියන්න කැමතියි. අනතුරුව මා ප්‍රඥා කියන කොටසට එනවා. ඒ ලැබී තිබෙන කාලයේ පමණට පැහැදිලි කරලා දෙන්න. අන්න ඔය දේවතාවෙක් සහ දේවතාවියක් බවට පත්විය හැක්කේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් කටයුතු කිරීමෙන් නෙවෙයි. ඊට වඩා එහා දහමක් පවතිනවා බුදු සමයේ. මේ බුදු සමයේ තියෙන ඊට වඩා එහා දහම පුද්ගල ස්වභාවයේ ඉක්මවා ගිය ගැඹුරු කරුණක්. නමුත් මේක වළංගුයි. විහි සමාජයටත් වළංගුයි. මේක පැවිද්දන් සඳහා නිර්දේශ දෙයක් වශයෙන් ත්‍රිපිටකයේ පෙන්වන්නේ නැහැ. මා ලකිනවා බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ ඇසුරට ආපුවාම. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා බවට පත් වුණොත්. ඒ කියන්නේ බුදුන් වහන්සේ වදාළ දහම සකීය උපදේශයේ බවට පත් කරගන්නවා නම් අනුගමනීය ක්‍රියාමාර්ගයේ බවට පත් කරගන්නවා නම් ඒ අනුගමනීය ක්‍රියාමාර්ගයේ ඉන්න අයට තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ භික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා නැත්නම් ශ්‍රාවක කියලා. ඒ ශ්‍රාවකයන් හික්මීම සඳහා භාවිතා කළා වූ දහමක් ත්‍රිපිටකයේ පවතිනවා. මේ දහමින් බැහැර වීමද මේ සමාජ ගැටලුවට හේතුව කියලා මම නම් කල්පනා කරමින් ඉඳින්නේ. ඔබත් ඒ ගැන හිතලා බලන්න. වර්තමාන අපේ සම්බුදු සසුනේ යම් තැනක පිරිහුණ තැන් පටන් දියුණු කරගෙන යන ගමනේදී අපේ පූජනීය මහා සංඝරත්නය තමයි මම හිතන්නේ අපේ බෞද්ධ පරම්පරාවලට මේ පංචශීලය, දසශීලය, අටශීලය මේ ශික්ෂාපද සංවරයක් හඳුන්වලා වුන් යම් මට්ටමකට හොඳ මිනිසුන් කරගෙන තියෙන්නේ. ඒ වගේම පූජනීය මහා සංඝරත්නය අතර සාමණේර භාවයේදී සාමණේර දසශීලය, ඒ වගේම උපසම්පදාවේදී උපසම්පදා ශීලය ආදී වශයෙන් එකට වඩා එකක් උසස් ශීල න්‍යායක් සකස් කරලා තිබෙනවා. නමුත් මේ එකකටවත් වඩා එහා ගිය න්‍යායක් බුදුපියාණන් වහන්සේ සහ විශේෂයෙන්ම උපතිස්ස මහරහතන් වහන්සේ පැහැදිලි කරපු සූත්‍ර දේශනාවක් වශයෙන් මා මින් පෙරත් ඔබට අදක් කරලා තිබෙනවා සච්චක සූත්‍රය කියලා. සච්චක සූත්‍රයේ තිබෙනවා ශ්‍රාවකින් වික්‍රීම සඳහා පංචස්කන්ධය අනිත්‍ය අනාත්මය දේශනා කරනවා කියලා. ඒක අනුගමනය කරන්න කියලා දේශනා කරනවායි කියලා. හොඳයි, විවාහ ජීවිතය තුළ බැයිද පංචස්කන්ධය අනිත්‍ය අනාත්මය භාවිතා කරන්න? විවාහයේ බාධාවක වේකට. නෑ, එහෙනම් විසාකාව සෝවාන් වූ කෙනෙක් එතන ඉඳලා දරුවන් ලැබුවා සඳහන් වෙනවා. ඒ වගේම විවිධ චරිත පෙන්වනවා සකෘදාගාමි අනාගාමි වූ අය මේ සමාජයේ ජීවත් වෙනයි කියලා විවිධ ජීවිත කරමින්. එහෙමනම් අපට මෙන්න මේ දේවතාවෙක් දේවතාවියක් සමග ජීවත් වීම කියන කටයුත්තට එන්නට නම් විවාහ වෙන හැම දිනමත් පංචස්කන්ධේ අනිත්‍ය අනාත්මය කුමකක්ද, පංචස්කන්ධේ නিত্য ආත්ම කුමකක්ද කියන එක පිළිබඳවත් තේරුම් අරගෙන යන්න ඕනේ. අනෝකයි මම මේ සමාජයට කියමින් ඉන්නේ, ජීවිතයක් වාසනාවන්ත කරගන්නට නම්, සාර්ථක කරගන්නට නම්, සම්බන්ධතා හොඳින් ගෙන යන්නට නම් සහෝදර සහෝදරියන් වශයෙන්, අසල්වාසීන් වශයෙන්, සැමියා බිරිඳ වශයෙන් මේකට අත්‍යවශ්‍ය කරුණක් තමයි මේ බුදු සමයේ ගැඹුරු පිළිබඳ අවබෝධය. ඒ තුලින් ඔබට ලබා දෙන්නේ ලෝභයෙන් කටයුතු නොකිරීම, ද්වේෂයෙන් කටයුතු නොකිරීම, මෝහයෙන් කටයුතු නොකිරීම. නමුත් වත්මන් සමාජයේ ගැටුම් පිටවස මා දකින්නේම ලෝභයෙන් කටයුතු කිරීම, ලෝභයෙන් අන්තයට යාම, ද්වේෂයෙන් අන්තයට යාම සහ මෝහයෙන් අන්තයට යාම. මේ නිසාමයි අවුල් හටගන්නේ. ඒ නිසා මේවා සමනය කරගන්නේ කොහොමද? මේවා සමනය කරගෙන පුද්ගලයෙක් වශයෙන් මම තරහ ගන්නෑ, මම කිපෙන්නේ නෑ කියලා කිව්වට කිපෙන්නේ නෑ. මොකද ඒ කරුණ Taman විසින් හදාගත්ත මෝඩකම් ටිකක්. ඒවා නිරුත්සාහයෙන්ම තමයි හිත ඇතුළේ තිබිලා එළියට එන්නේ. අදාළ තැන්ෙදී අර පහරක් ඇදුනහම පෙනේ හකුලාගෙන හිටපු නයා පෙනේ පුප්පනවා වගේ අපේ මේ තිරසන් ගති ස්වභාවයන් මතු වෙනවා. ඒ මතු වුණාම ඒවට ඉඩ දෙන්නේ නැතුව ඒවා පාලනය කරගන්න, ඒවා සමනය කරගන්න, ඒවා වැඩි දියුණු වීම වෙනුවට ඒවා අවමේ පැත්තට හරවා ගන්නට බුදුරජාණන් වහන්සේ අවවාදයක් ලබා දෙනවා. අන්නේ අවවාදය තිබෙන්නේ පංචස්කන්ධේ අනිත්‍ය අනාත්මය තුළ. පංචස්කන්ධේ අනිත්‍ය අනාත්මය තුළ ඇරුණාම මේක මේ සමනය කරගන්න නැත්තම් අවමේ පැත්තට හරවා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් උපරිමේ පැත්තට යන්නේ. එබැවින් මා කල්පනා කරනු ලබනවා ඉස්සී පුරුෂ ගිහිපෙළදී හැම දිනෙකම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරවලා වූ මේ අපතුල පවතිනා වූ ඒකකය ශනිකව ඇතිවී නැති වෙන ඒකකය තේරුම් ගන්න කියන එක. ඒ ඒකකය කියන එකට තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ. ඒ ඒකකය ඇති වෙන්නේ ඇස කන නාසය දිව කය කියන පහ මුල් කොටගෙන. ඒ ඒකකයට ඇසට රූපය, කනට ශබ්දේ, නාසයට ගන්ධය, දිවට රස, කයට පහස කියන මේ කරුණු බලපානවා. ඒවා මුල් කොටගෙන වේදනා සංඥා සංකාර හට ගන්නවා. එවිට අන්තිමට තරහ කියන්නේත්, වෛර කියන්නේත්, ක්‍රෝධ කියන්නේත්, පරිගැනීම කියන්නේත්, වෙන්ගතුකම කියන්නේත්, ශ්‍රද්ධාව කියන්නේත් අනිවාර්යෙන්ම පංචස්කන්ධ ධර්මතාවය. මේ පංචස්කන්ධ ධර්මතාවය තුළ අපි පුරුදු කරගත්ත වැරද්ද බුදුන් වහන්සේ නොවදාළ එකක්. ඒකට කියනවා නික්ෂුකාත්ම ධර්මතාවය කියලා. ඒ නික්ෂුකාත්ම ධර්මතාවය තුළ තමයි මම මුල් කොටගත්තා වූ මේ ලෝභ දේශ මොහයන් වැඩෙන්නේ. එබැවින් නික්ෂුකාත්ම ධර්මතාවය තේරුම් අරගෙන හිතෙන්නා වූ ආදීනව තේරුම් ගත්ත පුද්ගලයෙකුට එදිනෙදා ජීවිතයේදී එක දවසට නැතත් විසාකාවට වදාළ පරිදි දුක්සී එක දවසට බිඳුවට බස්සාගත්තේ නැහැ නේ. ටිකින් ටික ටිකින් ටික තමයි බිඳුව දක්වා ගෙනාව. ගේන්න ඕන කියලා පෙන්ලා තිබෙනවා. අනේ අවම කරගන්නා වූ දුක්වලට හේතු අවම කරගන්නා වූ මාර්ගයට ඔබට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් නම් විවාහයක් සමගම නැත්නම් ඊටත් පෙරදිම එනම් අන්නේ ජීවිතය තුළ හදවතේ මෝදු වෙන්නේ මිනිස්කම, කරුණාවක්, දයාවක්, අනුකම්පාවක්, පරිත්‍යාගශීලීත්වයක්, ගරු කිරීමක්, ආත්මාර්ථකාමීත්වය නොවේ. අර මම ඔය ආත්මාර්ථකාමීත්වය පෙන්වන විදිහක් තියෙනවා. ඒ තමයි කොටියෙකුට මුවෙක් අහුලා මරා ගත්තාම මුවාට මරණීය දඬුවම. කොටියට සෙල්ලමක් මේක. එහෙම නැත්නම් පූසෙකුට මීයෙක් අහුනහම සෙල්ලම් කරනවා මරාගෙන. නමුත් මීයා මැරෙන්න ඕන. ඔහුට සෙල්ලම් කරන්න. එතකොට ඒ කොටියා සහ පූසා දෙන්නම ආත්මාර්ථකාමී. ඔහු සෙල්ලමට යොදාගන්නේ අනිත් අය මරලා. අන්න ඒ වගේ තමන් සමග ඉන්න අනිත් පුද්ගලයා උපකරණයක් විදිහට පාවිච්චි කරනවා. තමන්ගේ වැඩ සඳහාම පමණක් පාවිච්චි කරනවා. ලැබියාවක් ආදරයක් නැත්නම් මේ ඔරුව ඉස්සරහට ගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒ වෙලින් අන්‍යෝන්‍ය ගරු කිරීම කියන කාරණා මෙතන අවශ්‍ය වෙනවා. ඒ කරුණ තේරුම් ගැනීම මුලින්ම අවශ්‍ය වෙනවා. මිනිස්සුන්ට හැම කෙනෙක්ම කල්පනා කරන්න මේ ජීවිතයේ ගැටුම් උපරිමයේ කරා යන මඟ නිත්‍යසකාත්ම සංකල්පය තුළ වැටිලා තියෙනවා. මම හොඳාකාරව දකිනවා ඒ කරුණ. ඔබට මේ අනිදුක්ඛනාත්ම සංකල්පය තේරුම් අරගෙන භාවිතා කරන්න පුළුවන් නම් ඔබට දුක් රැස් වෙන මඟ වෙනුවට දුක් සෙවෙන මඟ හම් වෙනවා. මෙයත් මේ යුගදිවේ නැමැති ඒකකය, මේ සමාජයේ පවතින හොඳම පහළම තියෙන හොඳම ඒකකයක් මේක. මේ ඒකකයේ පවතිත් වෙනවා හැමදාමත්. මේ ඒකකයට අද කුළුගෙඩි පහරවල් ලදමින් පවතිනවා, දෙදරායමින් පවතිනවා යෝහනෙම සංස්ථාව. ඒ නිසා ඒව වළක්වා ගන්න අවශ්‍ය වෙනවා සමාජ යහපත සඳහා. එබැවින් මේ සමාජ යහපත සඳහා කටයුතු කිරීමේදී බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මතාවය ඔබගේ ජීවිතයක් සාර්ථක කරන, එදිනදා ජීවිතයේ ප්‍රශ්න විසඳා ගන්නට උදව්පකාර වෙන, ඔබගේ ජීවිතේ වාසනාවන්ත කරන, ඔබගේ ජීවිතේ අවුල් ඉවත් කරන දාන දහමක් බව තේරුම් කරගන්න. තේරුම් කරගෙන වයස අගට ගිහින් බුදුබණ තේරුම් ගන්න ඉන්නේ නැතුව තරුණ අය වයසකට ගිහින් ඉන්නා හැම තේරුම් ගත්තට අපේ විරුද්ධත්වයක් නැහැ. තරුණ වයසේදීම මේ බුදු සමයෙන් පෙන්වන ගැඹුරු තේරුම් ගත්තාම ඒක ඔබේ ජීවිතයට යොදා ගන්න පුළුවන් ප්‍රායෝගික දහම. ඒ ප්‍රායෝගික දහම තුළ පවතිනවා ලෝභය අතහැරීම, ද්වේෂය අතහැරීම, මෝහය අතහැරීම හෙවත් මම නැමැති මුලාවෙන් කටයුතු කිරීමෙන් අත මිදීමේ හැකියාව. මෙන්න මේ හැකියාව ඔබට කොතන කොහේ ජීවත් වුණත් කාර්යාලයක ස්වාමිසේවක වශයෙන්, පවුලක සහෝදර සහෝදරියන් වශයෙන්, එහෙම නැත්නම් ගමක ඉන්න ගම්වාසීන් වශයෙන්, එහෙම නැත්නම් ඔය කිව්වේ ඒකකයේ තුල පවතින ආ වූ මහත්මයා සහ නෝනා නැත්නම් සැමියා සහ බිරිඳ වශයෙන් ගැටුම තුල දුක්කට ගන්නා වූ, ගැටුම තුල විඳවන්නා වූ ජීවිතයක් වෙනුවට ගැටුම් අවම කරගනිමින් මේ ජීවිතයේම මීට වඩා වාසනාවන්තව සාර්ථකව ඒ වගේම දරුවන්ට ගමට රටට ගිනි දෙන්නේ නැති යහපතක්ම සලසන ඒකකයක් බවට පත් කරගෙන ජීවත් වෙන්න පුළුවන් වෙනවා. මං හිතන්නේ අපේ රට හදන්න ඕන නම් ඒ රට හැදීමේ පැත්තේදී පාලකයන් ඒ පැත්තකින් රට හදනවා වගේම බෞද්ධින් වශයෙන් ගත් කල බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණත් එක එක්කෙනා පෞද්ගලිකව තමන්ගේ ජීවිතයට අරගෙන ඒ ධර්මයේ සරණින් ශික්ෂණයට පත් වෙන්න පුළුවන් නම් එවිට බුදුන් වහන්සේ වදාළා වූ ඔය සම්මාස සූත්‍රයේ සඳහන් වෙන්නා වූ දේවෝ දේවියා සංවසති සද්දින් සංවසති කියන පෞල් ඒක සංඛ්‍යාව 25 සිට 50 දක්වා 50 සිට 70 දක්වා ඉහළ දමමින් අර අනිකුත් පෞල් අයින් කරන්න පුළුවන් වෙනවා. කියන්නේ මේ ගති ලක්ෂණ අයින් කරන්න පුළුවන් වෙනවා. චවෝචාවා සද්දින් විශේෂයෙන් අයින් කරන්නට වෙනවා. චව දේවියා සද්දිනේතේ චවෝ කියනකොට සයි කරලා එතනත් දේවියා දාන්න වෙනවා. දේව චවා කියන එකෙනුත් දේවතියදි චවා අයින් කරන්න වෙනවා. මෙන්න මේ වෙනස අධ්‍යාත්මික කර ගැනීම සඳහා මේ ධර්මානුශාසනාව ඔබට උදව් උපකාර වේවා, හේතු ආසනාව වේවා. ඔබ හැමතත් ධම්මැස පාදාගෙන කොතන කොහේ ජීවත් වුණත් වාසනාවන්ත සාර්ථක ජීවිතයක් ගත කිරීමට තිලෝකර බුදු පියාණන් වහන්සේගේ මේ අවවාදී හේතු ආසනාව වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් අප මේ ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ධර්මානුශාසනාව කරත්තු ගරුතර දේශිකයන් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදය ආරාම විහාරාධිපති පූජනීය බෙලිකල ගිම්වේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ මහන්සියට දුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයන් පවත්වමු. සාදු සාදු සාදු. Thank you.